සංසාර සාරෝග විනීතනි සන්නේත සාකං සුතිසාර දේසං සන්දේරකං සුන්න තනුපලාසං සංගාපදේසින් පනමේ විසාර සැඩසායුර නවතා නිවන් වැද පැතිනැනැති නිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙතන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමේ සඳ සාදු සාදු සාදු ගෞරවනීය හඳුරනවහන්සේගේ අවසරයි සැනෙවත් පස්සමන්ත පින්තුනි නිවෝකේ හර්තන් වැලි බෞද්ධ විහාරස්ථානයේ සතිපතා සිදු කෙරෙන සදහම් වැඩසටහනටයි පිනතුනේ සහභාගී වෙලා සිටින්නේ. බොහෝත්ම ශ්‍රද්ධාවෙන් මේ වැඩසටහන සහභාගී වෙලා සිටින ඔබ හැමදෙනාම බුද්ධ ධම්ම සංඝයාගේ පෙරවණ ආශිර්වාදයෙන් මෙත් සිටින් ඔබ හැමදෙනාම මේ වැඩසටහනට පිළිගන්නවා. අද අප මේ දේශනාව සඳහා මාතෘකාවසයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායේහි අටක නිපාතය ඇතුළත් වන ව්‍යංගපද සූත්‍රය. මම හිතන කියනතුනේ සූත්‍රේ නම අහලා තිබලෙ නේද? එතැන් විට සූත්‍රයක් සම්පූර්ණයෙන්ම අහලා තියෙන අවස්ථාවක් ඇති. ඔබට එතැන් කාරණා මතකේ රඳවන්නත් ඇති. ඉතින් මතකයේ අලුත් කරගන්නටත් එක්කම අප මේ කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ භාගතුන් වහන්සේ එක් අවස්ථාවකදී කොළියේ ජනපදයේ කක්කරපත්ත කියන ප්‍රදේශයේ කොළිය අයගේ නියඟදී වාසය කරන අවස්ථාවකදී දීගජානු කොළිය කියන ගෘහපතිතුමා බහතුන් වහන්සේ වෙත පැමිණියා. ඇවිල්ලා ඔහු බහතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සේකින් අවස්ථාවේදී ඔහු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමයි මේ සූත්‍රය බහතුන් වහන්සේ දේශනා කළේ. ගෘහස්ථ ජීවිතය සඵල කර ගැනීම සඳහා හේතු වන කරුණු රැසක් මේ සූත්‍රය තුළ එකතැන සංක්ෂිප්ත කර තියෙනවා. මේ සූත්‍රයේ දෙකටකින් ගිහි වෙන කියලා කියන කොළොන්. ගිහියන්ට තමන්ගේ ගෘහස්ථ ජීවිතය තමන්ගේ ස්වාමි භාර්යාවන් දරුවන් සමග වාසය කරන අතරේදී ධනයෙන් ආදී වෙන අතරේදී මෙලොව ජීවිතය සඵල කරගෙන ඒ වගේම පරලොව සුගති ගාමිත් වෙලා නිවන් මාගේ ටික ටික ඉදිරියට යන්නට හේතු වන කරුණු තමයි සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. පින්තුනි මේ වගේ ගිහි ජීවිතයක් පැවිදි ජීවිතයක් දෙපිරිසකම හේතු වන සුවිශේෂ සූත්‍ර ටිකක් අපේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ව්‍යංගපරි සූත්‍රය, සීගාල සූත්‍රය, මංගල සූත්‍රය, පරාමව සූත්‍රය මේ වගේ සූත්‍ර අපට දෙහිම වැදගත් වෙනවා. ඊතරම් විශේෂයෙන්ම මේ ව්‍යංගපරි සූත්‍රය අපට අපේ ජීවන ගමන් මඟ නිවැරදිව හඳුනා ගන්නට තියෙන සුවිශේෂී සූත්‍රයක් විදිහට දක්වන්නට පුළුවන්. දීඝජානු කොළිය කියන නැත්නම් කොළිය වංශයටයි තී දීඝජානු කියන මේ තරුණ පුද්ගලයා බහගතුන් වහන්සේ සමීපයට පැමිණි අවස්ථාවේදී වහනවා ස්වාමීනි අප ගිහි ජීවිත ගත කරන අය මයන් බන්දේ ගිහි කාම භෝගී පොත් සම්බහද සයනම් අජ්ජ අවසාන ස්වාමීනි අපි දෝ දරුවන්ගේ සම්බන්ධක සහිතව කාම රෝගී ජීවිතයක් ගත කරන අය. ඒ විතරක් නෙවෙයි කාසික චන්දනම් පච්චන භෝග අපි කසී සලෝ සඳුන් ආදිය දරන අය. මනලා ගන්ධ වේපන දහයාම මල් සුවඳ විලම දරන කල්ලි අය අපි. ඒ විතරක් නෙවෙයි ජාත රූප රහිතන් සාධ්‍යාමි අපි මෙලොවදල් පරිහරණය කරන අය. අන්‍යයන් හැටියට අපට දෙතදම හිතාය දෙතදම සුඛාය සම්ප්‍රාය හිතාය සම්ප්‍රාය සුඛාය මේ ජීවිතයන් සාර්ථක වෙන පරලෝක ජීවිතයන් සාර්ථක වෙන හේතු වන කරුණෝ දේශනා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. දැන් ඔබ වගේ කෙනෙක් තමයි මේ ප්‍රශ්න අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. සාමි බහර යවන්න ඉන්න දරුවක් පෝෂණය කරන ලස්සන කැඳල කැඳල ඉන්න සුවඳ බෙරෝන් දරන කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් විදියට ගිහි ගෙදර තමන්ගේ කටයුතු සඵල කරගන්න ගමන් මේ ජීවිතයන් සාර්ථක කරගෙන තරෝ ජීවිතයක් ජයගන්න කොහොමද කියන එක තමයි මේ දීපිකාරු කියන කෝලිය පුත්‍රයා බුදුන් වහන්සේගෙන් අහන්නේ. බලන් පිළිතුරු කොච්චර ලස්සන ප්‍රශ්නයක්ද කියලා නේ. ඔබ හැමදෙනාගේම සිතේ තියෙන ප්‍රශ්නයක් මේක. එතම හිතනවා මේ බණ කියලා තියෙන කාටක් පැවිදි වෙන කියලා. එහෙම නැතිනම් තොනි. සතර පින් තියන අය යම් කිසි හැපවීමක් කරන්න උත්සාහයක් තියෙන ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් ගෙදර ඉඳගෙනම තමන්ගේ වැඩිහිටි අම්මා තාත්තා පෝෂණය කරමින් ඇතමිට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ධර්ම හැසිරෙන්න පුළුවන්. සමහර තමන්ගේ සම්බන්ධ යමක් ඉන්නවා නම් පරිසරයට පිටිටලා නිවස ඉඳගෙන ඒ කරුණ සම්පූර්ණ කරමින් තමන්ගේ ධර්ම හැසිරෙන්න පුළුවන්. එක එක මට්ටමින් තමන් ඉන්න ප්‍රමාණයෙන් තමන්ට මේ ධර්ම තුල ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපර සතර කළා වූ තීකම් අනුව අපේ කියන ධර්මඥාන අනුව ශ්‍රද්ධාවේ ප්‍රමාණයට උත්සාහයේ ප්‍රමාණයට අපට කිසියම් දුරක් මේ ධර්ම තුල යන්නට පුළුවන් වෙනතුනේ. අන්න ඒක අපේ ඊටම නිවැරදිව හඳුනා ගන්නට ඕන. අන්නේ ගමන් මඟ විශේෂයෙන් ගියම් විදියට ඔබට ජීවිතය සකල කරගන්න පුළුවන් ක්‍රමය මේ සූත්‍රය තුල ඉතාම ලස්සනට දේශනා කරනවා. බහුතුත වහන්සේ මේ සඳහන් කරනවා මෙලොව ජීවිතය සාර්ථක කරගන්න දැන් අර දීර්ඝ ඥාන කෝලියේ කියන ඒ ගුණ පරිතුමයි බුදු හාමුදුරන්ගෙන් බාලුත මහන්සේ මේ ජීවිතය සාර්ථක කරගන්නට හේතු වෙන පරලෝ ජීවිතයේ සුවදිනාමයේ හේතු වෙන කර්ම මාන දේශනා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා ගුණ පරිතුමනි මේ ජීවිතය සාර්ථක කරගන්න කාරණා හතරක් හේතු වෙනවා කියලා. මොනවද ඒ? උත්තාන සම්පදා ආර්ථ සම්පදා කල්‍යාණ මිත්‍රතා සමජීවිතතා. ඕනෑම කෙනෙක් ඇතැමිට පරලෝ ජීවිතයක් ගැන විශ්වාසය නොතිබෙන කෙනෙක් වුණත් මේ ජීවිතය සාර්ථක කරගන්න කැමතියි. අන්න එවැනි කෙනෙකුට මෙලොව ජීවිතය ජයගන්න හේතු වන කරුණු හතරක් භාගතුන් වහන්සේ මුලදීම දේශනා කරනවා. ඒ මොනවද? උත්තාන සම්පදා මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කිරීම. ඒ වගේම ආරක්ෂක සම්පදා ඒ උත්සාහයෙන් මහන්සියලා හරියම කරපු ධනිය ආරක්ෂා කර ගැනීම. ඒ වගේම කල්‍යාණ මිත්‍රතා යහපත් මිතුරන්ගේ ආශ්‍රය සම ජීවිතතා තමන්ට ලැබෙන ආදායමට අනුව වියදම් කරමින් සමබර ජීවිතයක් ගත කිරීම. මෙන්න මේ කාරණා හතර තමයි මුලින්ම දේශනා කළේ. ඒ දෙ පළවෙනි කාරණේ තමයි උත්තාන සම්පදා මහන්සියෙන් වැඩ කිරීම. ඉගෙන ගන්න දරුවෙක් නම් හොඳට මහන්සියලා තමන්ගේ අනාගතයේ තමන් යන්න බලාපොරොත්තු වන වෘත්තිය ඉලක්ක කරගෙන දැහැඟ රැකියාවක් ගැන අනාගත බලාපොරොත්තු සහිතව මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන. ඒක තමයි අවශ්‍ය දෙය. ඒ නිසා තමයි අපේ සිංහල සාහිත්‍යයේ බෞද්ධ සමාජය තුළ කියන්නේ දෙගුරුම විසින් තම දරුවන්ට දෙන නොමද දහනම් වියතුන් සබහනද ඉන්ට ඉදිරිව සිරප දෙන්නෑ කියලා. අමතාත විසින් දරුවන්ට දෙන ලොකුම ධනය තමයි සිත් පන් සික්ඛාවෙන් කියපු විදිහට දරුවන් සිත් ප්‍රසාර දෙන්නට ඕන. ඒක දරුවන්ගේ අනාගතයට අවශ්‍ය දෙයක්. ඔබ හැම දෙයක්ම මේක කරන අය. ඒ විතරක් නෙවෙයි, ඒ ලැබපු සිල්පයට අනුව මහන්සියෙන් වැඩ කරන්නට ඕන. උත්තාන සම්පදාය කියලා මෙතන විශේෂ ආදාහම යොමු කළේ රැකියාවක්, දහන රැකියාවක් මහන්සියෙන් කිරීම. ඒ කොහොමද මොනවද දහන රැකියාව විතර දේශනා කළේ? යදි කසියා, යදි මණිජාය, යදි ගෝරක් එහෙම, යදි ඉස්සත් එහෙම, යදි රාය පොරිසේන. කෘෂිකර්මාන්තයෙන් හෝ වේවා, වෙනදා කිරීමෙන් හෝ වේවා, ගව පාලනයෙන් හෝ වේවා, දුනු ඊතල් සහිත වෘත්තියකින් හෝ, ඒ වගේම රාජ්‍ය සේවයෙන් හෝ, මෙන්න මේ ආදී වශයෙන් අන්‍යතර ඕ සිල්පයකින් ධාර්මික රැකියාවක් කරන්න ඕන කියලා. මෙලෙදී අපි තේරුම් ගත යුතු ඉතාම සියුම් කාරණා ටිකක් මෙතන තියෙනවා පේනතුනි. මොනවද ඒ? ඒ තමයි තමන්ගේ ජීවිතය පවත්වා ගන්න එකල කිමිට වෘතිය මේ තියෙන්නේ. එකක් තමයි කෘෂිකර්මාන්තය. නැත්නම් බලා කිරීම. ඒ වගේම වෙනදාම. එකක් දෙහැම දෙයක්. ඒ වගේම ගව පාලනය. ගව පාලනය කියන්නේ පේනතුනි ඉන්දියානු සමාජයේ ගවයාට දෙවියෙක් වගේ සැලකුවක්. ගණන් ඇති කරන්නේ ගව මස්හන නෙවෙයි. ගණන් ඇති කරන්නේ පස්ගොරස ලබා ගන්න. කිරි, දී, ගිතෙල්, වෙඩරු, මොරු කියන මේ පස්ගොරසය තමයි එකල දිමෙච්ච ප්‍රධානතම ආහාර. අන්නේ පස්ගොරසය ලබා ගැනීම සඳහා තමයි මේ ගව පාලනය කළ තියෙන්නේ. ඒ වගේම පේනතුනි මෙතෙන්දී තවත් කාරණයක් සඳහන් කරනවා ඉස්සක් එහෙම කියලා. දුනෝ වැකමෙන් දුනෝ ආකමෙන් ඒ කියන්නේ ආරක්ෂක අංශවල සේවය කිරීම වෙනත. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ධාර්මික රැකියාවක් දෙකල නේද? පින්තුනි ලෝකෙෙහි පැවතෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සත්‍විත වැඩ කෙනෙක් ලෝකේ පාලන වෙලා පාලනය කරන කාලය. ඒ කාලේ කිසි විටක රටක් පාලනය කරන අවයව දෝන්නේ නැහැ. හැබැයි එහෙම නැති කාලවල සත්‍විත වැඩ කෙනෙක් නැති කාලවල ආරක්ෂක අංශ සත්‍යම පිනට වන පිනතුනි. ඒකෙන් කියන්නේ මිනිසු ඝාතනය කරන අමියා වුණා හදන කෙනෙක් නෙමෙයි කියන්නේ. ඊට අදාළ වූ රාජ්‍ය සේනාවක් පිටිවල තියෙනට ඕන. නැත්නම් රජතුමා කොච්චර ධර්මික වුණත් පිනතුනි ඒ රට ගෙන්නන්න බෑ. ඇයි ඒක හේතුව වෙනත් රටවලින් ඇවිල්ලා ඒ රට යටපත් කරගන්නවා. ඒ ආරක්ෂකාංශ ශක්තිමත් ඉන්නට ඕන. අනිත් ජාතියක් නැසන්න නෙවෙයි, අනිත් ජාතියකින් අභියෝගය හමුවෙහි නැසෙන ඉන්නට පුළුවන් වීර්යයක් ඇති කරගන්න. අන්න ඒ රාජ්‍ය සේවය බුදුදහම මත කළ තියෙනවා. හැබැයි කිසිවිටත් සත්ව ඝාතනය බුදුදහම මත කළ නැහැ කියන එක. ඒක අපි තේරුම් ගත යුතු කාරණයක්. මේ සාඝාතනය කිරීම විතරක් නෙවෙයි සතෙක්වත් ඝාතනය කිරීම බුදුදහම තුළින් අගය කළ නැහැ. නමුත් රටක් පාලනය කරන්න පොලිසිය ඇතුළු දැන් වර්තමානයේ තියෙන විදිහට නම් ඒ ආරක්ෂක අංශ ඉතාම ශක්තිමත් කරගෙන ඉන්නට ඕන ඕන් අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් අතමට. ඒකත් රටක් පාලනය කරන දැහැමි රැකියාවක් විදිහට ධර්මයේ කුල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නොයෙක් විදිහ සීල සංස්කාරාදිය ගැන සඳහන් කරලා තියෙන එක වර්තමානයේත් තමයි අදාළ විදිහට ගන්නට පුළුවන්. මෙන්න මේ අංශ කුල පින්නතුනේ අනලස බොහොම අනලස වැඩ කරන්නට ඕන. දන්නේ උපේන කෙනේ උත්තාන විරියාදිගතේහි බාහබල පරිදිතේහි සේනවක්කිතේහි ධම්මිතේහි ධම්මලද්දේහි කියලා සඳහන් කරනවා. දැන්තේ වීරියෙන් මහන්සියෙන් දහණින් ගුරු වකුර වෙලා හම්බ කරන කාලේ වීරියෙන් හම්බ කරන්න ඕන පිනතුනි. ඒක මෙලොව ජීවිතයක් සාර්ථක කරගන්න හේතුවන පළවෙනි කාරණය උත්තාන සම්බලයි. දෙවෙනි කාරණය ඒ තමයි ආර්ථ සම්පතයි. තමන්ගර මහන්සියෙන් හරියම් කරපු ධනිය. ධාර්ය මුගුරු වකුළු වල හම්බ කරපු ඒ ධනිය රජතුමාට අනවශ්‍ය විදියට පාලනය කරන්නටවත් ගින්න ආදී ස්වභාවික උපන් ද්‍රව්‍යකින්වත් හානියක් නොවන විදියට සොර සතුරන්ගෙන් හානියක් නොවන විදියට වෙනත් විශේෂණයකින් ගින්න ආදී කාරණයකින් හානියක් නොවන විදියට ඒව තමන්ට කරගන්නට ඕන. හම්බ කරන දක්ෂුණට විතරක් දැක්වෙන්නතුනි ඒ හම්බ කරපු ධනය සුරක්ෂිත කරගන්නට ඕන. විශේෂයෙන් මේ සූත්‍රය තුළ අපාය මුක මේ ධනය පිරිහෙන සුගතිය පිරිහෙන කාරණා හතරක් දේශනා කළා. ඉති දුක්තෝ, සුරා දුක්තෝ, අක්ක දුක්තෝ, පාපමිතතා කියලා. ස්ත්‍රීට ලොල්වීම, සෝදුවට ලොල්වීම, ඒ වගේම වැරදි මිතුරන් ආශ්‍රය කිරීම. මෙන්න මේ කරුණු වලින් මිදලා තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. එහෙම නැත්නම් තමන්ගේ ඒ ධනය පිළිතුරේ විනාශ වෙලා යනවා. ඒ නිසා මෙලොව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙන දෙවෙනි කාරණය තමයි අර හම්බ කරපු ධනයේ මනාව කළමනාකරණය කරලා සුරක්ෂිත කර ගැනීම. තුන්වෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රතා, යහපත් මිතුරන්ගේ ආශ්‍රය. බලන්න පින්වතුනි, බුදුදහම තුළ සම්පූර්ණම නිවන් මාර්ග තීරණය කරන ප්‍රධානතම සාධක විදිහට දක්වලා තියෙන්නේ යහපත් මිතුරන්ගේ ආශ්‍රය. සෝතාපන්න ධ්‍යානවල කල්යාණ මිත්‍රතා කියන වෙනම කාරණයක් සඳහන් කරලා තියෙනවා, සත්පුරුෂ සංසේවකය. නිවන් මාර්ගයේ හැම දේශනා කරද්දී පින්වතුනි බලන්න, මේ ජීවිතය සාර්ථක කරගන්න කල්‍යාණ මිත්‍රත්වයේ වැදගත් තම දේශනා කරලා තියෙනවා මේ සූත්‍රයේ. දැන් බලන්න, ඔබ මේ ජීවිතයේ අනිත් සාර්ථකත්වයක් ළඟලා තියෙනවා නම් ඒක ඔබේ අමතක කල්‍යාණ මිත්‍රත්වයෙන් ඔබට උදව් කරගන්න. ඒක ඔබේ ඥාතියන් ඔබට උදව් කරලා තියෙනවා. ඒක හොඳ මිත්‍රයන් උදව් කරලා තියෙනවා. ගුරුවරු උදව් කරලා තියෙනවා. අන්‍යයන්ගේ උපකාරය නිසා තමයි අද ඔබ මේ මට්ටමින් යහපත් විදියට සාර්ථක වෙලා ඉන්නේ. එනිසා මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න කල්‍යාණ මිත්‍රත්වය වැදගත් කියලා දේශනා කළා. අන්නේ කල්‍යාණ මිත්‍රයාගේ ළඟ තියෙන ලක්ෂණ දේශනා කළා තියෙනවා. ඒ කල්‍යාණ මිත්‍රයා ගෘහපතියෙක් වෙන්න පුළුවන්. ගෘහපතිය කියන්නේ යෝන් වයසින කෙනෙක්. ඒ වගේම ඒ ගෘහපතිය කෙනෙක්ගේ පුතෙක් වෙන්න පුළුවන්. ඒ වතරක් නෙවෙයි කියලා ධාරාවා බුද්ධ සීලේන. යම් තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම වයෝවෘද්ධ සිල්වන්ත ගුණවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කියලා ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු වලින් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. ඔබ ඇසුරු කරන කෙනා එහම වයසක කෙනෙක්ද, වයසෙන් අඩු කෙනෙක්ද කෙනෙක් අදාළ නැත්තේම පිළිතුරු. අදාළ වෙන්නේ යා කොච්චර ගුණවත් කෙනෙක්ද කියන එක. යා කොච්චර ශ්‍රද්ධාවන්තද, සීලවන්තද, ත්‍යාගවන්තද, ප්‍රඥාවන්තද කියන කාරණේ. අනේම කෙනෙක් ආශ්‍රය කරොත් අපිත් ඒ ගුණධර්ම ඉදිරියට යනවා. ඒ නිසා තමගේ ජීවිතය සඵල කරගන්න සනිටුහන කරන ප්‍රධානතම කාරණයක් තමයි කල්‍යාණ මිත්‍රත්වයේ. නමුත් පිළිතුරු මේ කාර්යයේ හොඳින් තේරුම් ගත යුතු දෙයක්, ඒ කල්‍යාණ මිත්‍රයන් අප ළඟින් ඇසුරු කළ යුතු නෑ, ළඟින්ම ඉන්න ඕන නෑ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ ඇතැමිට පොතපතක් වෙන්න පුළුවන්, ඇතැමිට දේශකයෙක් වෙන්න පුළුවන්, දේශනයක් වෙන්න පුළුවන්, ඇතැමිට අනුශාසනයක් වෙන්නත් පුළුවන්. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ පිළිතුරු හැබෙවින්ම අපේ දවසට වැඩිපුර කුමක්ද අහන්නේ, කුමක්ද කවර කෙනෙක් ගැනද අපි දවසට වැඩිපුර හිතන්නේ කියන කාරණ. මෙන්න මේක තමයි ආශ්‍රය කියලා කියන්නේ. ඔබ දවසට වැඩිපුර කාගේ දේශන දහන්නේ, කවුරු ලියපු පොතපතද වැඩිපුර කියවන්නේ, කොයි කෙනාගේ මතවාදයද ඔබ වැඩිපුර දවසට හිතමින් ඉන්නේ? ඔන්නෝග තමයි කල්‍යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ඔබ හොඳට දිනු වෙච්ච කෙනෙක්ගේ චරිත කතාවක් ඔබ කියවනවා නම් ඒක නම් මේ ගියන අවුරුදු 50ක් වෙන පුළුවන්. හැබැයි ඒක නත් ඔබේ කල්‍යාණ මිත්‍රය. ඔබ වඩාම කැමති හොඳ ව්‍යාපාරිකයෙක්, ධනවත් කෙනෙක්, නැත්නම් හොඳ විද්වත් කෙනෙක් ඈත ප්‍රදේශයක වෙන පුළුවන්. ඔබ කවදාත් ඒක නෑ දැකලවත් නෑ සියසි. හැබැයි ඔබ ඒක නෑ දේශන නිතර අහනවා. යාලේ පොතකට ඔබ කියවනවා. එයා පුහුණු කරන දේවල් ඔබ ජීවිතේ පුහුණු කරනවා. අන්න ඒක නැත්නම් ඔබේ කල්‍යාණ මිත්‍රය. ඔබත් එක්ක එක නිවසේ එක ළඟ කොච්චර ඉන්නවද, ඔබට දවසට කොච්චර වාර ගන්න කෙනෙක් මොනගෙනවද කියන එක නෙවෙයි කල්‍යාණ මිත්‍රයයි කියලා කියන්නේ. ඇතැම්විට ඔබ වැඩ කරන ආයතනයේ ඔබේ ඔෆිස් එකේ කෙනෙක් දවසට පැය 8ක් 10ක් හමු වෙන පුළුවන්. ඒක නැගෙන ලොකු අඩුපාඩු තියෙනක් පුළුවන්. හැබැයි ඔබ ඊයත් එක වෘත්තියේදී ආරම්භයක ඉතරයි ඔබ යගෙන ඉතර හිතන්නේ අඩුපාඩුක. ඔබ හිතන්නේ අර ඔබ වඩාම කැමති ගුණවත් කෙනාගේ චරිත ලක්ෂණ ගන්න ඔබ දවසට වැඩිපුර හිතන්නේ. එතකොට අර ඔෆිස් එකේ කෙනෙක් එක්ක ඔබේ කාර්යාලයේ කෙනෙක් එක්ක ඔබ පැය 10ක් විදියට ඔබ පැය 15ක් ඉතර ඉන්නේ අර ඔබ මනසින් ඇසුරු කරන යහපත් මිත්‍රයා. අනේ සාපේනතු මෙන්න මේ කල්‍යාණ මිත්‍රත්වය පිටාමරේ තේරුම් ගන්නට ඕන. ඒ කල්‍යාණ මිත්‍රත්වයේ තීරණය කෙරෙන්නේ ඔබ කොච්චර ගුණයට, දහමට, ප්‍රඥාවට කැමතිද කියන කාරණය මත. ඔබේ තියෙන ගුණාංග දිනවන තමයි ඔබට ඉහළම මිත්‍රයන් වෙන්නේ. ඒ සාපේනතු අපිට නිතරම නියම දර්ශනයක් මොද විෂන් එකක් අපට අවශ්‍යයි. අන්නේ මට්ටමට හොඳ මිත්‍රයන් අපිට මුණගැහෙනවා. ඒ අය කියන්නේ පින්තුනේ සමෝකයේ මුණගැහිමක් නෙවෙයි. ඒක නා ඔබට කොහොම හරි සම්බන්ධ වෙනවා. ඒක නැග අනුශාසන ඔබට හර ලැබෙනවා. ඒක නා ඔබ ඉන්න ප්‍රදේශයේ ඔබ ඉන්න ස්ටේට් එකේ නිව්යෝර්ක් කෙනෙක් වෙන්නත් පුළුවන්. කැලිෆෝනියා කෙනෙක් වෙන්නත් පුළුවන්. එංගලන්තයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. අප්‍රිකාවේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඕස්ට්‍රේලියාවේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ කෙනෙක් වෙන්නත් පුළුවන්. සෙලියපාර අඩවියේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. සිංහ රාජ්‍ය වනයේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබට ඒක නම් මොනගේ හනෝ ඒක නගේ දේශන ඔබට අහන්න ලැබෙනවා. ඒක නා ලියපු කොතනද ඔබට අහන්න ලැබෙනවා. බලන්න ලැබෙනවා. මේක තමයි පිළිතුරේ කලින් ඉතරත් මෙන්න මේ අපේ ජීවන ගමන මඟ සාර්ථක වෙන ප්‍රධාන සාධකයක් වෙනවා. ඔහුගේ වයස නෙවේ ඔහු කොච්චර ගුණයක දහමට ප්‍රඥාවට නැඹුරු වෙච්ච කෙනෙක්ද කියන කාරණය. හතරවෙනි කාරණේ තමයි සමජීවීකතා. තමන් ලැබපු ධනයට ආදායමට අනුරූපව පීඩම් කිරීම. මේක පිළිබඳව අවශ්‍යයි. මෙන්න මෙතෙන්දී මුලින්ම තමන් ලැබපු ධනයෙන් අත්තානං සුඛේති පේනේදී තමන් ඒකෙන් සතුටටපත් වෙනට ඕන. පුතදානං සුඛේති පේනේදී තමන්ගේ සාමි බහර යාමන් දරුවන් පෝෂණය කරන්න ඕන සතුරු කරන්න ඕන. මාතා පිතුන්නම් සුඛේති පීනේති. මව්පියන් සතු සුඛිත මුදිත කරවන්නට ඕන. ඒ වගේම සමන බ්‍රාහ්මණයන් අසරණයි ඥාතීන්ට උදව්වක් කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් මට්ටමේ කරන්න ඕන. ඉතින් ඔබ බුද්ධිමත් වෙනට ඕන. ඔබ ලබන ධනය ආදායම කර්මනාකරණය කරමින් මේ දේවල් ටික කරන දැස වෙනට ඕන. මෙන්න මේ කරුණු හතර පිළිතුරේ මාසික වැඩ කිරීම, ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න එක, රැකියාවක් කරන කෙනෙක් නම් දැහැම රැකියාවක් තෝරගෙන කරන එක, මෙන්න මෙතන උත්සාහවන්ත වෙන්නට ඕන. මාසික ඔබේන ධනය අර්ථ කර ගන්නට ඕන. යහපත් මිතුරන් ආශ්‍රය කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ ආදායම අනුරූප විදියට වියදම් කළමනාකරණය කර ගන්නට ඕන. පින්තුනි මෙන්න මේ කරුණු හතර මේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කරුණු විදියට බාහුත මහත්තේ දීර්ඝාම කියන මේ කෝලිය පුත්‍රයාට දේශනා කළා. ඊළඟට බාහුත මහත්තේ සම්ප්‍රාය සුඛාය හිතාය. මේ ජීවිතයේ පසුවල් සාර්ථක වෙන්නට හේතු වන කරුණු දේශනා කරනවා. බාහුත මහත්තේ දේශනා කළේ කියනවා අන්දංච ඒක චක්කුංච ආරකා පරිවර්ජේ දිචක්කුම් පන්සේවේත සෙට්ටම් පුරිස කුංගලන් කියලා. දෑත නොපෙනෙන කෙනත් එක ඇසක් පමණක් පෙනෙන කෙනත් දුරින්ම දුරු කරන්නට ඕන. ඇස් දෙකම පේන ශ්‍රේෂ්ඨ පුද්ගලය ආශ්‍රය කරන්න ඕන කියලා දේශනා කළා. කාටද බුදුරජාණන් වහන්සේ මේ දෑත නොපෙනෙන කෙනා කියලා කියන්නේ? ආරම්භ බුදුරජාණන් වහන්සේ එකහක් පමණක් පේන කියලා කියලා දේශනා කරනවා. යම් කෙනෙක් මෙලොව ජීවිතය සාර්ථක කරගන්න දන්නේ නැත්නම් පරලෝ ජීවිතයේ සුගතියට යන මාර්ගයක් දන්නේ නැත්නම් මෙන්න මේ දෙකම නොදන්න කෙනාට දේශනා කරන අන්ධ කෙනා කියලා. එමගින් මේ ඒකචක්කෝ එකහක් පමණක් තියෙන කෙනා කියලා කියන කාටද? යන්නේ ජීවිතේ සාර්ථක කරගන්න හොඳට ක්‍රමයක් දන්නවා. ඉගෙන ගන්න විදිය, රැකී රක්ෂා කරන විදිය, ව්‍යාපාර දියුණු කරන විදිය ඔක්කොම දන්නවා. හැබැයි යා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන ක්‍රමයක් දන්නේ නැහැ. එයා හරියට මරණයෙන් පස්සේ උස්සල ගිල තිබ වගේ හැමිට අපාය ගැනක යා පිළිසඳ ගන්නවා. උපත ලබනවා. අන්නේ ජීවිතයක් පිළිතුනේ සාර්ථක ජීවිතයක් විදිහට බුදුහාමුදුරුවෝ සැලකුවේ නැහැ. අපි මෙලොව කොච්චර අවුරුදු 100ක් සත්‍යීකව සමෘද්ධිමත්ව සතුටින් ජීවත් වුණත් අපි මරණයෙන් පස්සේ දුගතියට නෑ යන්නේ පිළිතුනේ. ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් විදිහට බුදුහාමුදුරුවෝ කරන්නේ නැහැ. බලන්න මේ දීර්ඝානුකෝලීය බහුතුමන සඳහන් කරන්නේ ස්වාමීනි, අපි කාමභෝගී ජීවිත ගත කරන අය, අපි කසීසල් දරන අය, අපි සුවඳ විලවුන් සඳුන් ආලේප කරන අය, මල් මාලා ආවරණ දරන අය, අපි මිලමුදල් පරිහරණය කරන අය, අපි අන්න එවැනි අය හැටියට අපිට මෙලොව ජීවිතය විතරක් නෙවෙයි අපේ පරලොව ජීවිතයත් සාර්ථක වෙන ක්‍රමයේ දේශනා කරන්න කියලා දේශනා කරනවා කියන්නේ. බලන්න පිනතුනේ කොච්චර නම් බුද්ධිමත් කෙනෙක්ද කියන්නේ. දැන් ඔබත් මේ බණ අය, ඔබත් ඒ වගේම අය තමයි. ඔබත් මේ ධර්මයට කැමති අය. ඔබ මේ ජීවිතයේ සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන වගේම මරණයෙන් පසු ජීවිතයත් ඔබ සුගතියේ ප්‍රාර්ථනා කරන අය. ඒ නිසා තමයි ඔබ මේ බණ ටික අහන්නේ. පිනතුනේ ඔබේ ගැන සතුටට පත් වෙන්න. අන්නේ විනිකනාගේ මරණයෙන් මතු ජීවිතයේ සාර්ථක වෙන හේතුන් කර්ම බහුතුන් වහන්සේ හතරක් මෙහි දේශනා කරනවා. ඒ මොනවද? සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා. සද්ධාව, සීලය, දන් දීම නැත්නම් ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ කාරණා හතර. මෙන්න මේ කරුණු හතර දේශනා කරන කලින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී සුවිශේෂී කාරණයක් සඳහන් කරනවා. ඒ තමයි අපාය මුඛ හතරක් දේශනා කරනවා. අක්කදුත්තෝ, සුරාදුත්තෝ, ඉත්තිදුත්තෝ, පාපමිත්තෝ, පාපසහයෝ. ස්ත්‍රීන්ට දැඩි ආසාවක් තියෙනවා නම් නැත්තම් ස්ත්‍රී කෙනෙක් නම් වැඩිපුර පුරුෂයන්ට ලොකු ගිජුකමක් තියෙනවා නම් ඒ පසුපසම නිතර හමයන් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒක පිරිහෙන්න හේතු වෙන කාරණා. යම් කිසි කෙනෙක් සූදුවට කැමති නම් අන්න ඒකත් පිරිහෙන්න හේතු වෙන කාරණා. යම් කිසි කෙනෙක් මත්පැනට ලොල් වෙලා ඉන්නවා නම් ඒකත් පිරිහෙන කාරණා. ඒ වගේම යම් කිසි කෙනෙක් නරක මිතුරන් ආශ්‍රය කරනවා නම් ඒකත් අපාය මුඛයක්. මෙලොව පරියන්ත හේතු වන පරලොව දුගතියට හේතු වන කාරණා කිද දේශනා කරා. මෙන්න මේ කරුණු හතරෙන් වැළකෙන්නට ඕන දෙන්නතුනි අපි. අක්කදුත්තෝ, සුරාදුත්තෝ, ඉත්තිදුත්තෝ, පාපසහයෝ. මෙන්න මේ කරුණු හතර විශේෂයෙන් තමන්ගේ ධන පරිහානියට, සෞඛ්‍ය පරිහානියට, සුගතිය අහිමි වීමට හේතු වන කරුණු නිසා එවැනි වැළකෙන දේශනා කළා. මේ කරුණු හතරක් වැනි පැවි සූත්‍රයේ දේශනා කරද්දී සිගාල වැනි සූත්‍රවලදී කරුණු හතක්, අපාය මුඛ හතක් නැත්නම් හයක් දේශනා කළා කියලා පින්නතුනි. නිතර නාට්‍ය ආදී බලන්නේ යන සංගීත ආදී ලොල් වීම ඒ කරුණු සිගාල සූත්‍රයේ දේශනා කළා කියනවා. නමුත් මෙතෙන්දී ප්‍රධානම වශයෙන් කරුණු හතරයි දේශනා කළේ. ඊළඟට පින්නතුනේ අර අපි මුලින් සඳහන් කළ මරණින් මතු ජීවිතයේ සාර්ථක වෙන හේතුන් කරුණු හතර සද්ධා සම්පදා. සද්ධා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳ උත්තර විශ්වාසණියක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මං සරණ ගිහින බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදීනේ ගුණයන් යුක්ත උත්තරේ මම මේ අන්තරේ කරන්නේ කියන කාරණේ. පින්නතුනේ අපි ඇයි මේ සද්ධාන්ත පත් වෙනට ඕන? ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි විශ්වාස කර පමණට ඒ ධර්මය අපි විශ්වාස කරනවා. ඒ සංඝරත්නය අපි විශ්වාස කරනවා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන තියෙන විශ්වාසය ගෞරවයේ ආදරණීයත්වයේ පිනතනි අපේ ජීවිතයේ සෞභාග්‍ය සතුට සැනසීම උදා කරලා හේතු වෙනවා. පිනතනි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන තියෙන ප්‍රසාදය තමයි ජීවිත ලෝක ආලෝකයක් වෙනවා. අද විශේෂයෙන් ඔබ ජීවත් වෙන මේ වර්තමාන සමාජයේ මේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සහ සංඝ රත්නේ ගැන විශේෂ අවධානයෙන් ඉන්න කාලෙක ඔබ මේ ඉන්නේ. විශේෂයෙන් සංඝ රත්නේ ක්‍රියාකාරීත්වය ගැන මුළු ලෝකයක් අද බලාගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් පරිහරණය කරන සිවුර, ඒ ස්වාමීන් වහන්සේ ගම විලාසය, ස්වාමීන් වහන්සේ පිටපතේ වරඳන පාත්‍රය, ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන පණිවිඩය, ඒ ස්වාමීන් වහන්සේගේ ආකල්ප, මේ ඔස්සේ අය තේරුම් ගන්නේ මේ පුද්ගලයා ලකින දහම මොකද්ද? අන්නේ ධර්ම පණිවිඩය කරා නගාමින් පවතින කාලයක් මේක. අන්නේ ධර්ම පණිවිඩයේ ලෝක දේශනා කරපු සාස්ත්‍රවරයෙක් කවුද? ඒ සාස්ත්‍රවරයෙකුට තියෙන ගුණාංග මොනවද කියලා අද මුළු ලෝකයා බොහොම විමසිල්ලෙන් කුතුහලයෙන් සොයාගෙන යන සමයකයි ඔබත් මාත් මේ වාසය කරන්නේ. සාමීර් වහන්සේ කෙනෙක් දකින්නට සැතපුම් සිය ගානක් මගක කර ගෙවාගෙන යන පිරිසකින සමයක ඔබට නිතර මුණගැසෙන සාමීර් වහන්සේලාගේ ඔබ කොයි තරම් ප්‍රයෝජන ගන්නවාද කියන එක ගැන නැවත නැවත සිහිපත් කරන්න ඕන දෙයක්. ඕනෑම සමාජික අඩුපාඩු තියලා ඉන්නවා. අපිට ඒව කතා කරලා ඉන්න අපේ ජීවිතය සාර්ථක වෙන්නේ නැති වෙනතුනි. අපි මෙතනින් ගද්දු තුහාරිය සාරිය අපි ගන්නට ඕන. සාමීර් වහන්සේ කියන මහා සම්පතක් අපට පිනතුනි. බුදුහමර දේශනා කරනවා සංඝෝ පවච මානන කියලා. මේ නිමත ගමන් කරන පුද්ගලයන්ගෙන් උතුම්ම කෙනා සංඝරත්නය කියලා. මීට වසර 2600කට කලින් දේශනා කළේ. එදා භාරත ජන සමායයේ කිව්වේ සඳහන් කළේ ගහෝ පවච මානන කියලා. මේ පොළොව මත ගමන් කරන අතුරෙන් ගවයා උතුම් කියලා සඳහන් කළේ දා Hindu සමාජයේ. එයියට පස්වෝර්ඩ් එක ලැබුණ නිසා අන්න ඒ විදිහ සමාජයක මතවාදයේ වෙනස් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිනොත්ති කියවන්න උප්පද කියලා සූත්‍රයක් තියෙනවා සංගතනිකායි. ඒ සූත්‍රයේ සඳහන් කරනවා සංඝෝ පවජමානං මේ මෙහෙමත ගමන් කරන පුද්ගලයන් අතරින් සංඝ රත්නය තමයි උතුම්ම කෙනා කියලා. ඇයි හේතුව ඒ සංඝ රත්නයේ ගමන් විලාසය අපට ශාන්තිය ආශිර්වාදයක් මඟල කාරණයක්. ඒ සංඝ රත්නයේ දේශනා කරන ධර්මයේ ලෝකිත ආශිර්වාදයක්. ඒ ධර්මයේ හරහා හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේගේ ඇති වෙන පැහැදීම ශ්‍රද්ධාවේ සම්පත්තිය. ඒක කරලෝ ජීවිත විතරක් නෙවෙයි කියනතුනි. මේ ජීවිත කාලෙම අපේ සාර්ථකත්වයට හේතුවක්. මෙන්න මේ තෙරුවන විශේෂයෙන් මේ සංඝ රත්නය හරහා මේ යන ගමන මඟ කියලා තුනේ අපේ ජීවිතේ ලොකු ආලෝකයක් ආශිර්වාදයක් සපයනවා. අපේ ලෝකේ සතුටින් ඉන්නට කීර්තිමත්ව ඉන්නට ඔබ දැක්ක පසුගිය කාලය අර ස්වාමීන් වහන්සේලා සමග ගමන් කරපු සුනකේ බල්ලෙක් පිළිබඳව බලන් කියන තුනේ අද මුළු ලෝකයක් කතා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග යන තිරිසන් සතා වුණා මුළු ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙනවා. බලන්න මනුෂ්‍යයන් විදිහට අපි මේ තෙරුවන් ඇසුරු කරවතින් බුදුරජාණන් වහන්සේගේ බුදුමන ගැන අපි විශ්වාසය තියාගත්තොත් අපේ ජීවිතේ කොච්චර බැබලීමක් ඇති වෙනවද කියනද? ඒක මරණයෙන් පස්සේ සුගති ගම් වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලය තුළදීම අපට සමාජයේ කීර්තිමත්ව, සෞභාග්‍යවත්ව, සතුටෙන් සැනසීමෙන් වඩාම සාර්ථකව සමගියෙන් ජීවත් වෙන්න අපට ඒක හේතුවක් වෙනවා. මේ සත්සද්ධාව සම්පත්තිය පිටර දේශනා කළා. දෙවෙනි කාරණය සීල සංකල. සීලවත් බවලේ කායික වාචික සංවරය විශේෂයෙන් පංච සීලේ පාදක කරගෙන ජීවිතය ගත කිරීම වෙනද. නිතිපතාම කියන තුනේ කල්පනා කරන්න තමා පංච සීලේ කොච්චර සාර්ථකව රකින්නවාද කියලා. අඩු පාඩු සිදු වෙන අවස්ථා ඇති වෙනත් නමුත් ඒව ටිකෙන් ටික අඩු කරගෙන බලන්න. විශේෂයෙන් බලනා නයි විදිහට ඔබ නිතර පංචශීල ආරක්ෂා කරන අය ඔබේ ගැන ඔබ සතුටපත් වෙන. මෙහෙම බලහන්නේ බොහෝ විට පංචශීල විතරක් නෙවෙයි ඇතැම් විට අටශීල දසශීල හැකින තියෙන තුන් තමයි මේ බලහන්නේ. අන්නේ රකින සීලය ගැන ඔබ නැවත නැවත ආවර්ජන කරන්න එක හිතන්න. ඒක සීලානුසුති භාවනාව උත් වෙනවා කියන එක. ඒක මුදේ සීලයක් විතරක් නෙවෙයි ඒක සමාධි සංවර්ධනික සීලයක් වෙනවා මේක. ඒක සමාධියට හේතු වන සීලයක් වෙනවා. ඒක ආරේකාන්ත සීලයක් දක්වාම අපි දිනු කරගන්නට ඕන. සමාධකින සීලය නිතර නිතර හිතන්න බලන්න ඔබේ නිවසේ අය පංච සීල ආරක්ෂා කරනවා නම් බලන්න ඕනුන් ගැන කොච්චර ගෞරවයක් ආදරයක් විශ්වාසයක් ඇති වෙනවද කියන්නේ. ඔබේ දරුවා පංච සීලය රකින්නවා කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඒ දරුවා ගැන ඔබට කොච්චර ආදරයක් ගෞරවයක් ඇති වෙනවද බලන්න. ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ භාර්යාව ඔබේ අම්මා ඔබේ තාත්තා මේ පංචශීලයේ දින අංග ටික නොකඩවා ආරක්ෂා කරනවා කියන ඔබේ විශ්වාසයක් ඇති වෙනවා නම් බලන්න පිනතුණිය ගැන කොච්චර ගෞරවයක් ආදරයක් ඇති වෙනවද කියන්නේ. ඒ නිසා ඔබ රකින්න වගේම ඔබ මේ කාරණා රකින්න නම් ඔබ සත්පුරුෂයෙක්. හැබැයි ඔබට එපමණකින් සෑහීමකට පත් වෙන්න බෑ. ඔබ මේ පහ රකින්න ගමන් ඔබේ ළඟම ඥාතීන් හිත මිතුරන් මේ පංචශීලයට නැඹුරු කරවන්නට ඕන. ඒකට මෙහි ආනිසස්ස කියලා දීලා ඒ පංචශීලයේ සමාදානය කරවන්නට ඕන. අන්න වෙන්නේ කෙනා උතුම්ම සත්පුරුෂය කියලා දේශනා කරනවා. ඊළඟ කාරණේ තමයි දන් දීම නැත්නම් පරිත්‍යාග සීලයේ ත්‍යාගවන්ත භාවය. ඒකත් සම්පත්තියක් වෙනතුනේ. දිනකතාම සුළු දෙයක් හරියි. ආවාසයෙන් පෑන් වියදුවක් බුදුරජාණන් වහන්සේට පූජා කරලා තමන්ගේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමන්ගේ නිවසේ දරුවන්ට හදන කෑම ටික දානයක් කියලා ඉන්ටර්නෙට් එකේ දෙන්න. ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා නම් උදේට 10ක් දෙන අදහසින් උදේට අවදි වෙන්න. පිළිතුරේ ගුරුමේ කාම්බෝජේ ලාඕසේ වගේ රටවලලාය උදේ අවදි වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට බත් හැන්දක් හරි බෙදලා අදහසින්. අපිට එහෙම දොරගිල පූජා කරන්න බැරි වුණත් තමන්ගේ නිවසේ බුදු පූජාව හරි වෙන් කරන්න බලාගෙන අඩු ගන්න මලක් හරි පූජා කරන්න බලාගෙන පැන්වීදුරක් පූජා කරන අදහසින් උදේ අවදි වෙන පිළිතුරේ. ප්‍රීති මුදාරන් ගෙද්ද සිතාටක් ලෙසනා කරනවා. දන් දෙන නැත්තා උදාහරෝ ප්‍රීතියක් උපින්නවා කියලා. දානය ගැන මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරනවා දන් දෙන තැනැත්තා උවිගතමල මච්චේරේන චේතස අගහරං අඤ්ඤවදති මසුරු මල දුරු කරනවා කිය කරනවා. මුත්තචාගෝ ත්‍යාගවන්ත භාවයට නැඹුරු වෙලා වාසය කරනවා. පයින්ට පහනේ අත් දෙක සෝදගෙන ඉන්නේ නිතරම දෙයක් එනකොට දෙන්න බලාගෙන අත් දෙක සූදානම් කරගෙන ඉන්නේ. ඒ වගේම වස්සගරතෝ යාජයෝගෝ දාන සංවිභාගරතෝ ඒ දැනත්තා දානේ දෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම දන් බෙදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්. තමන්ට දෙයක් දෙන්න බැරි වුණත් කැමිට වෙනත් කෙනෙක්ගේ දානයක් අනුමෝදන් වෙන්න හරි වෙන කෙනෙක් දානයක් දෙනකොට සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පේනකොට ඔබේ ඥාති මිත්‍රයන් ගෙදර දානයක් දෙන්න ලාටි කියනවා නම් සාමාන්‍ය වෙන පේනතුනි පොඩි දෙයක් හරි අරගෙන යන්න. නැත්තම් අඩු ගානේ මමත් ඒක අනුමෝදන් වෙනවා කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. වතුර බෝතලකින් උදව්වක් කරන්න. ඒ දානෙ ගෙදරට යනවා නම් ඔබ කැමති වෑංජනයක් පළතුරක් අරගෙන යන්න පේනතුනි. මොකුත්ම බැරි නම් වතුර බෝතල් ටිකක් හරි අරන් ගිහින් දානෙ පූජා කරන්න. දානෙ ගෙදරට යනවා නම් පින්නතර අනේ වහරේම ඔබේ ගෙදරින් මොකක් හරි දෙයක් හදාගෙන යන්න බලන්න. අපේ ලංකාවේ අය කියන්නේ දම් බෙදන්න යනවා කියලා නේද? ගමේ දානෙ ගෙදරක් තියෙනවා දෙන් දම් බෙදන්න යනවා කියලා තමයි අපි අමල තාත්තා ඉස්සර ගියේ නේද? ගෙදර බටේ හදාගෙන අඩු ගානේ බුද්ධ පූජා හරි බෙදන්න බලන්න නේ ගියේ. එනිසා අපිත් ඒක හුරු කරගන්න ඕනේ. දැනටත් ඔබේ කරන අය කරනවා තවත් හොඳට ඒක කරන්න. පින්වතුනි හතරෙන් ලක්ෂණය තමයි පඤ්ඤා සම්පදා. ප්‍රඥාව. පිනොතුනි මේක තමයි වැදගත්ම කාරණය. හතරවෙනි කාරණේ දේශනා කරනවා කොහොමද? ඉද මෙයක පඤ්ච කුල පුත්තෝ පඤ්ඤවා හෝති උදයන්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛත්ථේ ගාමිනියා. සියලු දුක් ක්ෂය කිරීමට හේතු වන උදය වැය පිළිබඳව සඳහන් වන ආර්ය න්‍යායට සම්බන්ධ වූ ආර්ය වූ ප්‍රඥා අධිකරණ සම්මා දිට්ඨිය සම්බන්ධ වූ ප්‍රඥාව. පින්වතුනි බලන්න, මේක තමයි මේ සූත්‍රයේ වැදගත්ම ස්ථානය. අර දීඝජාන කෝලිය සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ කිහි ගෙදර ඉන්න අය, කාමභෝගී ජීවිතයක් ගත කරන අය, මල් මාලා දරන අය, සෝඳ බෙලුම් දරන අය, අසීසල් දරන අය අපට යහපත පිණිස ධර්මයන් දේශනා කරන්න කියද්දී උත්හාන සම්ප්‍රදායේ පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ පොතින් දවසක් කරන්නේ නිවන ලබන්නේ හේතුවන ප්‍රඥායෙන් දවසක් කරන්නේ කියලා. මේක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. සමහර ඇත්තන් බණ කෙනෙකුට කියනවා, දේශනා කරනකොට කියනවා, ඔයි ආර්ය සත්‍යයේ පරිසම්පදාය බුදුහාඳුරෝ ගිහට කියලා නැහැ, ආනාපාන සතිය ගිහට කියලා නැහැ, විදර්ශනා භාවනාව අපට අදාළ නැහැ, ඒක හාමුදුරන්ට විතරයි කියලා කියවන්නේ පළකයිනේ. එහෙමයි දේශනාක ඔබ ඇහුවොත්, ඒ දේශනාව කරන කෙනා ඔබ ළඟින් හිටියොත් අනිවාර්යයෙන්ම ඔබ යන්නේ ප්‍රශ්නයක් අහන මේ සූත්‍රය කියලා. වැඩපරි සූත්‍රයේ කියන මේ පඤ්ඤා සම්පදා මොකද කියලා අහන්න. ඔබ ඉහළ දෙන්නේ යාස්ථානි. පින්නතුනි ගිහි පැවිදි කතාව කරලා නැහැ. අපි කාටත් පඤ්ඤා නරණ රතනම්. මනුෂ්‍යන්ට දිදීන වටිනාම මණික රත්නය ප්‍රඥා පින්නතුනි. හැම මොහොතෙම මේ නාම රූප දෙක ස්කන්ධ පංචකය හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ප්‍රඥාව. මෙන්න මෙතෙන් අපි පින්නතුනි අනිවාර්යෙන්ම උන්නට ඕන. දවස් දෙක තත්පරයක් හරි ඉති ඉමස්මින් සති දන්වෝති, ඉමස්මින් අසති දන්වෝති. මේ හේතු ඇති කල්ලි මේ ස්කන්ධ ටික හට ගන්නවා, හේතු නිරෝධයෙන් ස්කන්ධ නිරෝධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථය බලන්න පින්නතුනි. බුද්ධෝත්පාද කාලයක අපට ලැබෙන වටිනාම මණික මේක. අපදාන සෝපිනී ප්‍රඥා, අපේ චරිතය සෝමහන වෙන මේ ප්‍රඥාව. ප්‍රඥාය පරිසුද්ධති, ප්‍රඥාවෙන් තමයි ආධ්‍යාත්මික පරිසුද්ධත්වය ලැබෙන්නේ. ඒ ප්‍රඥාව මනුෂ්‍යාර්ථයේ නෑ උතුම් මාර්ගඥය. ඒ නිසා ඔබ මහන්සියට වැඩ කරනා වගේම ඔබ අප හැම දිනෙකම මෙන්න මේ ප්‍රඥාව වඩන්න ඕන පිණිසුනි. විශේෂයෙන් ආනාපාන සතිය උපයෝගී කරගෙන හිත සමාධිමත් කරමින් දවස් අඩු ගානේ තත්පර 10ක් හරි පිණිසුනි. සබ්බේ සංඛාර අනිච්ච. සියලු සංඛාර අනිත්‍යයි. හේතු ඇති කාලේ හට ගන්නවා, හේතු නිරෝධ වෙනකොට එතරම් නිරෝධ වෙනවා කියන මෙන්න මේ කාරණය බලන්න පිණිසුනි. මේක බලනවා එක්කම අපි බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වෙනවා කියන්නේ ජරා මරණය නිදහස් වෙනවා. ඒ ගමන් මහභ්‍යන්තර නාමයන් තේරුවොත් චිත්තසයිතක පැතිරෙනවා. අපි ටික ටික නිදහස් වෙනවා. යත්නාමත් රූපයන් තාසිය සමගරොජ්ජති පටිගං රූප සංඥාංච එත්තේ සාචීද තේජකම් කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව ප්‍රඥාවෙන් දැක්කනවා. මෙන්න මේක තමයි දුකේ අවසානය කියන්නේ. එන්ස සද්ධා සම්පත්‍ය ඇති කර ගැනීම බුදුරජාන් වහන්සේගේ බුදු ගුණයෙන් විශ්වාසණියත්තේ මේ සංග්‍රහණය ගැන විශ්වාසය ඇති කරගන්න එක සද්ධා සම්පත්‍ය. පංචතිය ආරක්ෂා කිරීම සීල සම්පදාව, දන් දීම පරිත්‍යාග කිරීත්‍ය සම්පදාව, ත්‍යාග සම්පදාව. ඊළඟට මෙන්න මේ උදයන් වේගාමිනි පඤ්ඤාව, උදය වය හට ගැනීම නිරෝධය, අරයිසින සීසින්. We should reflect on arising and ceasing of our body and mind, all the five aggregates. Every moment when the conditions are together, we have experience. When those conditions or causes cease at the moment, immediately I experience also feels and the present moment. This is the highest knowledge what the Blessed One explained in his teachings as wisdom of Panya. Pinutani, me sutra ekata passe, me divedana koliye bohomathma saturata patthuna. ඔබ ප්‍රසාදිත පත්වනා මේ මෙලවත් පරිලෝය ජයගන්නට මෙසනා කර අවස්ථාවේදී ඉතින් ඔබ මේ සූත්‍රය කවක් වෙන තුනේ බලන්න ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා මේ සූත්‍රය සර්ච් බලන්න ඔබට මේ සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේලා හෑන්ඩ් අවුට් කියපුත් දෙවියෝ බලන්න මේ සූත්‍රය විතරක් ඔබ ජීවිත කාලෙම ස්ටඩි කරලා ඒක ඇති වෙනතුනේ සම්පූර්ණම තමන්ගේ ආර්ථික අධ්‍යාපන වෘත්තීය ආධ්‍යාත්මික සියලුම සාර්ථකත්වයට යන ගමනමඟ දුස්ස ජීවිතයේ සමාජ ජීවිතයේ වෘත්තීය ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ සියල්ලක්ම සඵල කරගන්න ක්‍රමය මේ එකම සූත්‍රයක් තුළ අන්තර්ගත කරලා තියෙනවා. අපි කොච්චර වාසනාවන්තද බලන්න කියන්නේ වෙනත් කෙනෙක් මේ ධර්ම දන්නේ නැති කෙනෙක් මෙතෙන්ට එන මුළු ජීවිත කාලය ගත කරනවා කියනකොට self actualization ආත්ම සාක්ෂාත්කරණයට එන්න සමහර කෙනෙක් අවුරුදු 60ක් 70ක් 80ක් යනවා. ඒත් මැරෙනකම් මේ ධර්ම මොනෙහි නැතුව මේ ලෝකයේ සමුගන්න අප්‍රමාණ පිරිසක් තියෙනවා කියන දේ. ඔබ කොච්චර වාසනාවන්තද බලන්න මේ ධර්ම තුළම ඔබේ ජීවිතය ආලෝකවත් කරන මාවත ඔබට සඳහන් වෙලා තියෙනවා. ඔබට මේ ගැන ප්‍රශ්නයක් මාත් තියෙනවා නම් අහන්නත් අවස්ථාව ලබා දෙනවා. අනුත්තරණේ කහේ අටකේ භාගයේ න ගැටපැටි සූත්‍රය සඳහන් කළේ මෙලොව ජීවිතයේ සාර්ථක වන්න උත්තර සම්පදා ආරක සම්පදා හදාගෙන ඉඳලා සම ජීවිතය කින කරන හතර පරම ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වෙන සද්ධා සීල පරිත්‍යාගයේ ප්‍රඥාව කියන කරන හතර දේශනා කළා යතරේ මැද දිවේශනා කරනවා ඉති දුත්ත සුරා දුත්ත අක්ක දුත්ත පාපමිතතා කියන මේ කారణ හතරෙන් ගැනීම. ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට තියෙන දැඩි ලොල් බයෙන් ගැනීම, සෝදුවට තියෙන ලොල් බයෙන් ගැනීම, සුරාවට ඇදහිමෙන් ගැනීම සහ පාපමිතරයන්ගෙන් දුරවීම කරන ගමන් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගන්ත භයෝස්සේ ප්‍රඥාව කරා අනික වෙලා මෙලවඥයගෙන, පරවඥයගෙන නිවන වෙත සමීප වෙන මාර්ගය තමයි මේ ගැටපැටි සූත්‍රය තුළින් මහත්මයා යකට දේශනා කළේ. ඒ නිසා මේ දේශනය අපේ ජීවිතයට ආශිර්වාදයක් ආලෝකයක් කරගන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබේ ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාරි දිගාසිය සම්පත් කර තේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය කුසලෙන් ඔබේ මනෝ ජීවිතයක් සාර්ථක කරගෙන ඔබේ දරුවන් ඇතුළු දෙමව්පියන් ඇතුළු හැම දෙනාගේම ජීවිතයක් සාර්ථක කරගෙන මෙලොවඥයගෙන පරලොවඥයගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් දේශනය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්දයා සෝකම් පන්තා ච නිස්සෝකා පන්තු සම්වේති පානිනෝ දුකින් දුකින් නිදෙන්වා දියෙන් දෙලෙන සත් දිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සොන්නස් වෙත්වා නිදෙන් මේ